Hallelujah. Merry Christmas to all of you. ඔබ හැම කෙනෙකුටම සුබ නත්තලක්. It's Christmas. අද නත්තල් දවසයි. You tell the next person it's Christmas. ඔබ අසල සිටින කෙනාට කියන්න අද නත්තල් දවසයි. Hi. A warm welcome to all of you. Especially those who are here for the first time. ඔබ හැම කෙනෙක්ම ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා විශේෂයෙන්ම අද දවසේ ප්‍රථම වතාවට පැමිණි ඔබව. You know, everywhere around the world, people are celebrating Christmas. ලොව වටා අද දවසේ ඒ නත්තල සමරනවා. It is the single biggest festival or celebration in the history of mankind all around the world. ඒ මානුෂ පැවැත්ම තුළ තිබෙන වූ විශාලතම සැමරීමක් තමයි නත්තල් සැමරීම. He was the response of God for the needs, the problems, the crisis of life of human beings. මානුෂයන්ගේ ජීවිතවල ප්‍රශ්න කරදර වලට ඒ ප්‍රතිචාරය වුණේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මේ පොළොවට එවීමයි. You know, many people in the world today, they cry out, they say, is there a God who can hear me, who cares about me? ලෝකයේ මිනිස්සු සමහර අවස්ථාවන් වලදී හඳා වැටෙනවා මට උපකාර කරන්න දෙවි කෙනෙක්වත් නැද්ද කියලා. People are crying out, looking, they're running here and there, trying to find a solution to their problems. මනුෂ්‍යයන් ඒ මේ අත දුවමින් සිටිනවා ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්න. And many people ask, is there a God who cares? මනුෂ්‍යයන් අසන විට මං ගැන සලකන දෙවි කෙනෙක් ඉන්නවද කියලා. The answer is yes, there is a God who cares. ඒකට පිළිතුරු නම් ඔව් ඔබ ගැන සලකන දෙවි කෙනෙක් සිටිනවා. And this God sent Jesus to find the problem, the answer to your problem. Me deviyan wahanse Jesus wahanseva evve obage prashneta visanduma wana pinisai. And God sent his best, he sent his only son, his best solution to the problems of mankind. Deviyan wahanse hondama de evva hondama pilitura evva manushya vetata. Because God knew that his plan would work. මන්ද දෙවියන් වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක වන බව. You know, God knew that Jesus is the answer to every need in this world. දෙවියන් වහන්සේ දැනගෙන සිටියා යේසුස් වහන්සේ තමයි පිළිතුර මානවයාගේ හැම අවශ්‍යතාවයකටම කියලා. Jesus was God's expert. යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ විශේෂඥයා. He was God's specialist for the needs of human beings. මානුෂ්‍යගේ අවශ්‍යතාවය උදෙසා විශේෂඥ වුණේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් වහන්සේ. You know, have you been to a doctor, a specialist doctor, when you had some ailment in your body? ඔබගේ ශරීරයේ යම් රෝගයක් තිබෙන විට ඔබ විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට ගිහින් තිබෙනවද? Maybe you heard about this doctor that he is very qualified, he is trained, he has the experience. ඔබ අසල ඇති මේ වෛද්‍යවරයා මේ රෝගය පිළිබඳ විශේෂඥයෙක් ඔහු හොඳට මේ ගැන දැනුම තිබෙන කෙනෙක් කියලා. So you channel this doctor specialist, you paid money and you're waiting now for this doctor to meet him. ඉතින් ඔබ මුදල් වැය කරලා ඒ appointment එකක් අරගෙන මේ වෛද්‍යවරයා පැමිණෙනකම් බලා සිටිනවා. Now you have every confidence that this doctor will be able to attend to your need and he will have an answer for your physical condition. ඉතින් ඔබගේ මේ ශාරීරියේ තත්වයට විසඳුම ගැනීමට මේ වෛද්‍යවරයා හමු වීමෙන් ඔබට ප්‍රතිඵලයක් ලැබෙන බවට නිසකකමක් ඔබට තිබෙනවා. So the doctor meets you and you know does some tests and he will prescribe some drugs for you. ඉතින් වෛද්‍යවරයා පැමිණලා යම් වර්තාවන් අරගෙන ඊට පස්සේ බෙහෙත් ලියලා දෙනවා. He say I want you to take these tablets or this medication 3 times a day. මේ මේ ඖෂධ මේ මේ පෙති ඔබ අරගන්න දවසට දෙවතාවක් කියලා කියනවා. And he will give you a whole lot of tablets and you have to take these tablets. ඊට පස්සේ පෙති ගොඩාරියක් දෙනවා ඔබ මේ පෙති ඊට පස්සේ පාවිච්චි කරන්නට අවශ්‍යයි. And you go back home knowing that you know you have confidence in this doctor what he prescribed for you will help you. You have that confidence now. ඉතින් ඔබ නැවත නිවස වෙත යන්නේ මේ පෙතිත් අරගෙන මේ බෙහෙතුත් අරගෙන නිසකකමින් මේ දේවල් බිව්වහම අරගත්තාම ඔබට සුවයක් ලැබෙනවා කියලා. But do you know that Jesus is God's prescription for every human need? නමුත් ඔබ දන්නවද යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේ දුන්නා වූ ඖෂධය මානුෂයන්ගේ සියලු ප්‍රශ්න. For every human need, whether it be a mental problem, a family problem, a financial situation, or a health situation, manushyage Jesus is the answer. Manushyage sama avashyathawayakata me kiyanne eka manasika wenna puluwan bauddhika wenna puluwan aarthika wenna puluwan sharirika wenna puluwan Jesus wahanse thamai ekata visenduma. No, God has no other answer except his son. That's why he sent him to us. Deviyan wahanseita Jesus wahanse hara wenath visandumak na eka nisa thamai Jesus wahanse me polabata ewwe. No matter what your problem, no matter what your situation is today. Obage prashne obage tattwe ada davase kumak unath eka prashnayak na. If you hold on to Jesus. Oba Jesus wahanse wa allagena sitinawa. If you hold on to Jesus. Oba Jesus wahanse wa allagena sitinawa. I can assure you your problem will be solved. Mama obata sahathika wenawa obage prashne visandennata yanawa. You have to hold on to him. You have to dare to believe. Oba unwahanseva tadin alla gannata avashyai nirbhitawa vishwasa karannata avashyai. You need to dare to believe that Christmas, on Christmas day, God sent his son to die for us as a solution, as a prescription for my situation, for the needs of the world. Oba nirbhitawa vishwasa karannata avashyai deviyan wahanse unwahansege ekajataka putrayave evva obaget maget esiyulu prashna walata visanduma aushadaya lesa. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Is that wonderful? Meka ithamathma anargai neda? You know, Christmas is about Jesus. Natthala evilla Jesus wahanse genai. If Jesus did not come, there is no Christmas. Jesus wahanse me polawata ave naththam natthalak neha. But yet, as we go around the world, as we hear, you know, many people have not understood the message of Christmas. Namuth lokiya pura api balana vita natthale niyama arthaya therum argena neha manushyan. Jesus was real, and there's a real message for the world, the message of love and the message of reconciliation. Jesus wahanse satya wu deviyan wahansai un wahanse tule paniwidayak thiyena preme paniwidayak e samaga kirime paniwidayak. You know, I feel very sad when I see greetings. Some people greet happy Xmas. Mama godak dukata patwena deyak tamai samahara manushyan liyala thiyenawa happy Xmas kiyala. So X is normally, X is a person that you do not know. X කියලා සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නේ අපි නන්දාඳුනන්නේ නැති පුද්ගලයෙක්. Well, if you don't know Christ, then your Christmas is actually Xmas. ඔබ ක්‍රිස්තුස් වහන්සේව හඳුනන්නේ නැත්නම් ඇත්තටම ඔබගේ නත්තල ඇවිලා ඒ Xmas වගේ තමයි. But if you know Christ, your Christmas means a lot for you. නමුත් ඔබ ක්‍රිස්තුස් වහන්සේව හඳුනනවා නම් එහෙනම් මේ නත්තල ඔබට ඉතාමත් අර්ථවත්. And Christmas is not limited to the 25th of December. ඒ වගේම නත්තල December 25 වෙනිදාට සීමා වෙන්නේ නැහැ. Every day is Christmas for you because he's alive. Hallelujah. Jesus වහන්සේ ජීවමාන නිසා අපි හැම කෙනෙකුටම හැම දවසකම නත්තල්. You know, these days you see people, even in Christian, so-called Christian countries, me kale ekithunu deshayan kela nam karala tibenna udeshayan pawa, you know, people are greeting one another happy holidays. Manushyan ekinekenata e subhashinshana gene enne suba nivadu kalayak kiyala happy holiday kiyala. People have left out Jesus, they have thrown away Jesus and brought in so many other things of the world today. Manushyan Jesus wahanseva visikarala dala me loke deval allagena tibenawa. No wonder the world is in a mess today. Loke ada viyavul sthaneka tibenne menna me nisai. No wonder people are running hither and thither. They are confused today. Pudumayak neme manushyan viyavulwa eme atha duwamin sitineka. There is a message of Christianity that Jesus came to give. Jesus Christus wahanse me polawata paminiye yam paniwidayak dennatai. He not only came as the savior of the world. Unwahanse me mulu loke galawum karyan lesa pamanak paminiye naha. He came to do much more. Unwahanse itath wada deyak karannata me polawata paminiye. We all say Jesus our savior. Api hamoma kiyana Jesus wahanse mage galawum karu kiyala. But that's not all. Jesus came to do much more to us. E bitarak neme unwahanse itath wada deyak apata dennata paminiya. In the book of Deuteronomy, අපි ද්විතීය කතාව දෙස බලන්නට යනවා. Let's look at chapter 6 Deuteronomy. ද්විතීය කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ I want to take you to some scriptures now. අපි දැන් බයිබල් පද කිහිපයක් බලන්නට යනවා. The book of Deuteronomy in the Old Testament. පරණ ගිවිසුමේ ද්විතීය කතාව. Are you with me? ඔබ මාත් සමගද? Okay, it's on the screen. Chapter 6 verse 22 and 23. හයවෙනි පරිච්ඡේදයේ 22 23 වන පද දෙක. And the Lord showed signs and wonders great and so upon Egypt, upon Pharaoh and upon his household before our eyes. මිසරේද පාරාවෝද ඔහුගේ ගෙදර වාසී සියල්ලන්ද කෙරෙහි ස්වාමින් වහන්සේ අපේ ඇස් හමු යෙහි මහත් වූ භයානක වූ ලකුණද ආශ්චර්යද කොට. It says that there were mighty miracles done by God in the land of Egypt where God's people were in bondage. දෙවියන් වහන්සේගේ මානුෂ්‍යයන් වහල්කමේ සිටියා වූ ස්ථානයේ දෙවියන් වහන්සේගේ මහත් වූ ආශ්චර්යයන් සිදු වුණා කියලා මේ ස්ථානයේ කියනවා. You know, our God does wonderful miracles because he is the creator. He is the all-powerful God. අපේ දෙවියන් වහන්සේ ආශ්චර්ය කරන්නා වූ දෙවියන් වහන්සේ මන්ද උන්වහන්සේ තමයි මේ ලෝකය මවා පාලනය කරා වූ දෙවියන් වහන්සේ. Maybe you have experienced, you have seen the power of God work in your life. සමහර විට ඔබ අත්දැකලා ඇති දෙවියන් වහන්සේගේ බලය ඔබගේ ජීවිතේ ඒ ක්‍රියාත්මක වෙනවා. Many people all around the world have received Jesus because they have seen mighty miracles and wonders. මේ ලෝකේ පුරා බොහෝ මිනිසුන් යේසුස් වහන්සේව පිළිගෙන තිබෙන්නේ ඔවුන් ඒ පුදුම හාස්කම් ලකුණු ඔවුන්ගේ ජීවිතවල අත්දැක නිසායි. When I came to Thalavathukoda many years ago, අවුරුදු කිහිපයකට ගණනාවකට ප්‍රථම Thalavathukoda ප්‍රදේශයට පාස්ටර් පැමිණියාම there was hardly anybody who believed in Jesus in this area. මේ පළාතේ යේසුස් වහන්සේව පිළිගත් අය බොහෝම අඩුයි. There was no church. සභාවක් තිබුණෙත් නැහැ. But as the Lord sent me here, the Lord performed mighty miracles, wonders in people's lives. නමුත් දෙවියන් වහන්සේ මාව මේ ප්‍රදේශයට එවුවහම මේ ස්ථානයේ බලවත් හාස්කම් ලකුණු වහන්සේ සිදු කරා. And we see a wonderful church of Jesus Christ here. අපි දැන් දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග වූ සභාවක් මේ ස්ථානයේ. But Jesus did not come just to show signs and wonders and to save people. නමුත් යේසුස් වහන්සේ පැමිණියේ ගැලවීම දෙන්නත් හාස්කම් ලකුණු කරන්නත් පමණක් නොවේ. The next verse, look at it. It's very remarkable. It says, and he brought us out from there that he might bring us in to give us the land which he has sown to our fathers. අපේ පියවරුන්ට දෙන්න දිවුල දේශයට අප පමුණුවා ඒක අපට දෙන පිණිස එතනින් පිටතට අප ගෙනා සේක. I want you to notice that he brought us out from there. අපි මේ බලමු මේ ස්ථානේ කියනවා අපිව ඒ ස්ථානෙන් ඉවතට අරගෙන ආවා. It is speaking about Egypt there. මේ ඊජිප්තුව ගැනයි කතා කරන්නේ. God's people were in bondage, they were slaves in Egypt. දෙවියන් වහන්සේගේ මිනිසුන් ඊජිප්තුවේ ඒ වහල්කම මිසරයේ වහලුන් ලෙස සේවය කරා. And God sent Moses as a savior to bring God's people out of that bondage. Moses ව පාවිච්චි කරමින් දෙවියන් වහන්සේ ඒ සෙනගව මිසරෙන් එළියට ගත්තා. But he had a reason for bringing them out. නමුත් ඔවුන් වෙ එළියට ගැනීමට තවත් හේතුවක් තිබුණා දෙවියන් වහන්සේට. The reason for bringing them out was that he might bring them into something. ඒ ස්ථානෙන් පිටතට ගෙනෙන්නට හේතුව උනේ ඔවුන්ව තවත් ස්ථානයකට ඇතුල් කිරීමයි. To bring them into the land, a place where there was an inheritance for them. ඔවුන්ට උරුමයක් තිබෙන්නා වූ ඒ ස්ථානයකට ඔවුන්ව රැගෙන ඒමටයි. Hallelujah. Hallelujah. So God, whenever he wants to do something in our lives, he brings us out of bondage, he brings us out of being slaves of the devil, but he does not keep us there. ඉතින් දෙවියන් වහන්සේට අපගේ ජීවිතේ යමක් කරන්නට අවශ්‍ය වෙන විට අපිව ඒ බන්ධන වූ ස්ථානෙන් එහෙමත් නැත්නම් වහල්කම තිබෙන්නා වූ යක්ෂය අපිව අල්ලගෙන තිබෙන්නා වූ ස්ථානෙන් අපිව එළියට අරගන්නවා එළියට අරගෙන ඒ ස්ථානයේ විතරක් තමයි. He brings us to a place of glorious liberty and victory. අපිව ඒ මහිමවත් නිදහස්කමේ ස්ථානයකට ජයග්‍රහී ස්ථානයකට ඇතුල් කරනවා. So he forgives our sin. He brings us out of sin, but he places us in a place of righteousness. Hallelujah. අපිව ඒ පාපයෙන් එළියට අරගෙන උන්වහන්සේ අපිව ධර්මිෂ්ඨ ස්ථානයකට ඇතුල් කරනවා. He did not just forgive our sins. He gave us the power now to live in righteousness. Hallelujah. ඉතින් අපේ පාප වලට උන්වහන්සේ සමාව දුන්නා විතරක් නෙමෙයි ධර්මිෂ්ඨ වූ ජීවිතයක් ගත කරන්නට අපට බලය උන්වහන්සේ දුන්නා. Have you seen that difference? ඔබ ඒ වෙනස දැකලා තිබෙනවද? He brings us out of pain and suffering, but he gives us a life of liberty, of freedom, and a blessed to be a blessing to the world. ඉතින් උන්වහන්සේ වේදනාකාරී දුක්මසු ජීවිතෙන් අපිව එළියට අරගෙන අපට ඒ උරුමයක් තිබෙනා වූ නිදහස්කමේ ජීවිතයකට ඇතුල් කරනවා. He brings us out of lack and poverty and he places us in a land of prosperity. ඉතින් අපිව දුගී කමෙන් එහිඟ කමෙන් එළියට අරගෙන වහන්සේ සඵලවත් ස්ථානයකට අපිව ඇතුල් කරනවා. He heals our bodies and he gives us strength and long life. Hallelujah. අපේ ශරීර සුව කරලා වහන්සේ අපිට නිරෝගීමත් ජීවිත දෙනවා. And why does he do that? ඇයි වහන්සේ මෙහෙම කරන්නේ? That we could help others. අපි අන් අයට උපකාර කරන පිණිසයි. That we would be a witness unto him. Hallelujah. උන්වහන්සේ කෙරෙහි අපි සාක්ෂියක් වන පිණිසයි. That we would be a witness unto him all over the world. මුළු ලෝකයේ පුරා අපි උන්වහන්සේගේ සාක්ෂිකරුවන් වන පිණිසයි. He has not blessed us so that we would be selfish. උන්වහන්සේ අපට ආශිර්වාද කරලා තියෙන්නේ අපි ආත්මార్థකාමී වන පිණිස නෙවෙයි. He wants to bless us so that we will be a blessing to the world. උන්වහන්සේ අපට ආශිර්වාද කරන්නේ අපි ලෝකයට ආශිර්වාදයක් වන පිණිසයි. This is the message of Christmas that he wants to give us. මේක තමයි නත්තලේ යේසුස් වහන්සේ අපට දෙනා උපනිවිඩය. The second thing that Jesus came for I want to share today. තවත් කාරණාවක් නම් යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණීමට. He came to reveal the Father's heart. උන්වහන්සේ පැමිණියේ එපියානන් වහන්සේගේ හදවත පෙන්වුම් කරන්නට. To reveal the will of God the Father. දෙවියන් එපියානන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ හදවත ප්‍රකාශ කරන්නට. You know many people who live in this world. මේ ලෝකයේ ජීවත් වෙන බොහෝ මිනිසයන් do not believe in a God. ඔවුන් දෙවි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. They don't even know that there is God. ඔවුන් දන්නේ නැහැ දෙවි කෙනෙක් සිටිනවා කියලා. Especially in our country in Sri Lanka. විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකා දේශයේ. Many people do not believe that there is a God. බොහෝ මිනිසුන් විශ්වාස කරන්නේ නැහැ දෙවි කෙනෙක් ඉන්නවා කියලා. They never known about God. ඔවුන් දෙවියන් වහන්සේ ගැන දැන කිසි දවසක අහලා නැහැ. Maybe nobody told them that there is a God. ඔවුන්ට කිසි කෙනෙක් කියලා නැහැ දෙවි කෙනෙක් සිටින බව. If you do not know that there is a God. ඔබ දන්නේ නැත්නම් සැබෑ දෙවි කෙනෙක් සිටිනවා කියලා. Your life will be aimless. Your life will be without purpose. ඔබගේ ජීවිතේ කිසිම අරමුණක් නැතුව ඔබ ගමන් කරනවා. Your life will be without hope. ඔබේ ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. People, a lot of people who live this in this world, they do not know what is good, what is bad. They don't know what is right and what is wrong. බොහෝ ලෝකයේ මිනිසයන් යහපත අයහපත කුමක්ද හරිද වැරදිද කුමක්ද කියලා ඔවුන්ට තේරුම් ගන්නට බැහැ. But God the Father sent Jesus to reveal that there is a good will of God to all men on this world. නමුත් පියාණන් වහන්සේ යේසුස් වහන්සේව එවලා අපට පෙන්눔 කරා මේ ලෝකයේ ඒ යහපත් වූ මාර්ගයක් තිබෙන බව. No, God wants every human being in this world to live well, to have a good life. දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ පොළවේ හැම මිනිසෙක්ම යහපත් වූ අලංකාර ජීවිතයක් ගත කිරීමයි. So Jesus came to give us a new life. ඉතින් යේසුස් වහන්සේ පැමිණියේ අපට අලුත්ම ජීවිතයක් දෙන්නටයි. If you look at the book of John chapter 10 verse 10. යොහන් 10වෙනි පරිච්ඡේදයේ 10වෙනි පදයේ ඔබ බැලුවොත්. Let's look at it in the amplified version. අපි amplified පරිවර්තනයෙන් බලන්නට යනවා. John chapter 10 verse 10. යොහන් 10වෙනි පරිච්ඡේදයේ 10වෙනි පදය. Are you with me? ඔබ මාත් සමගද? Hallelujah. Hallelujah. It says the thief comes only in order to steal and kill and destroy. This is speaking about the devil. But Jesus said, I came that they may have life, they may have and enjoy life. මේ යක්ෂයාගෙන් තමයි ප්‍රථම කොටස කියන්නේ සොරා කියලා කියන්නේ යක්ෂයාට සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක් ය මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත් that they may have and enjoy life ඔවුන් ජීවිතේ ලබන්නටත් ඒ ජීවිතේ භුක්ති විඳින්නටත් කියලා කියනවා notice that they may have and enjoy life ඔවුන් ජීවිතේ ලබන්නටත් ඒ ජීවිතේ භුක්ති විඳින්නටත් if you don't have you can't enjoy it ඔබට ජීවිතයක් නැත්නම් ඒක භුක්ති විඳින්නට බෑ if you do not know that what you have then you can't enjoy that ඔබට තිබෙන දේ ඔබ දන්නේ නැත්නම් ඒ දෙත් ඔබට භුක්ති විඳින්නට බෑ Jesus said I came that the people in this world may have a different kind of life Jesus වහන්සේ කිව්වා මම පැමිණියේ මේ ලෝකයේ මිනිසයන් වෙනස් වූ ආකාරයේ ජීවිතයක් භුක්ති විඳින පිණිසයි and to enjoy that kind of life වෙනස් වූ ආකාරයේ ජීවිතයක් දෙන්ටයි ඒ ජීවිතේ භුක්ති විඳින පිණිසයි and this is the life that Jesus came to give the world මෙන්න මේ ජීවිතයේ දෙන්ට තමයි යේසුස් වහන්සේ මේ පොළවට ආවේ. It's a different kind of life that than the people in this world live. මේ ලෝකයේ ජීවත් වෙන මිනිසයන් ජීවත් වෙන ජීවිතයට වඩා වෙනස් වූ ජීවිතයක් ගැනයි මේ කතා කරන්නේ. You know when Jesus was on this earth. යේසුස් වහන්සේ මේ පොළවේ ජීවත් වන විට You see in the gospels that everywhere he went he healed people. අපි දකිනවා බයිබලයේ ඔහු යන්නව හැම ස්ථානයකම ඔහු මිනිසයන්ව සුව කරා. People's lives were transformed and changed. මිනිසයන්ගේ ජීවිත වෙනස් වුණා පරිවර්තනය වුණා. When Jesus went, something happened everywhere he went. යේසුස් වහන්සේ යන යන තැන යම් දෙයක් සිදු වුණා. You know, people's lives were changed. මිනිසුන්ගේ ජීවිත වෙනස් වුණා. That is the will of God for us. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ ජීවිත උදෙසා. You know, one time there was a man who had the sickness called leprosy. At that time there was no cure for that leprosy. කුෂ්ඨ රෝගයකින් පෙළුණු මිනිසෙක් ගැන කතා කරනවා බයිබලයේ යම් කතන්දරයක් තිබෙනවා. ඔහු සුව කරපු ආකාරය ගැන යේසුස් වහන්සේ. This man came to Jesus and said, Lord, if you will, if you are willing, you can heal me. මේ මිනිසා යේසුස් වහන්සේ වෙතට පැමිණලා කියනවා, ඔබ වහන්සේ කැමති නම් මාව සුව කරන්න කියලා. And Jesus immediately said, I am willing, be healed. යේසුස් වහන්සේ කිව්වා, ඕ මම කැමති ඔබ සුවය ලබන්න කියලා. Anyone who came to Jesus, they experience his love. යේසුස් වහන්සේ වෙතට පැමිණිය හැම කෙනෙක්ම උන්වහන්සේගේ ප්‍රේමය අත්දැක්කා. When you know Jesus, you'll never walk in darkness anymore. ඔබ යේසුස් වහන්සේව දැනගත්තාම කිසි දවසක ඔබ අන්ධකාරයේ ඇවිදින්න යන්නේ නැහැ. You know, God has a good will for all mankind. සියලු මානුෂ ජාතියට යහපත් වූ ඒ සලස්මක් දෙවියන් වහන්සේට තිබෙනවා. And that's what Christmas is about. ඒක තමයි නත්තල කියලා කියන්නේ. That God sent his son that people in the world will know that there is a good God. And he has a good will for us. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයා යේසුස් වහන්සේව එවලා පෙන්වන්නේ ඒකයි ඒ සුබ වූ යහපත් වූ ජීවිතයක් මිනිසයන්ට තිබෙන බව පෙන්වනවා. Tell the next person there is a good God and he has a good will for you. ඔබ අසල සිටින කෙනාට කියන්නේ යහපත් වූ දෙවි කෙනෙක් සිටිනවා යහපත් වූ ජීවිතයක් අපට දී තිබෙනවා කියලා. Hallelujah, you have a good future. ඔබට යහපත් අනාගතයක් තිබෙනවා කියලා කියන්ට. Hallelujah. Hallelujah. You know, people do not have to suffer any longer because of Christmas. මිනිසයන් ඒ නත්තල නිසා තව දුරට දුක් විඳින්නට අවශ්‍ය නැහැ. People do not have to live in sin and in a curse any longer. මිනිසයන් තව දුරට ඒ පාපය තුල ශාපය තුල ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. Because Jesus came and he conquered everything of the devil. මන්ද යේසුස් වහන්සේ මේ පොළවට පැමිණලා යක්ෂයාගේ සියලු ක්‍රියා ඒ ක්‍රියා විරහිත කරා. And he revealed the Father to the world today. ඔහු මුළු ලෝකයට ඔබ පියාණන් වහන්සේව ප්‍රකාශ කරා පෙන්눔 කරා. Hallelujah. Hallelujah. God loves you. දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි. God has a good plan for you. දෙවියන් වහන්සේට ඔබ ගැන ඒ අනර්ග සැලැස්මක් තිබෙනවා. You don't have to be in darkness about your situation in your family. ඔබගේ පවුලේ තත්ත්වය ගැන තව දුරටත් ඔබ අන්ධකාරව සිටි You don't have to be in darkness about your situation of your health. ඔබගේ ඒ ශරීර සෞඛ්‍ය ගැන ඔබ අන්ධකාරව සිටින්න අවශ්‍ය නැහැ. You don't have to be in darkness about your finances. ඔබගේ ආර්ථික තත්ත්වයන් ගැන ඔබ තවදුරටත් අන්ධකාරයේ සිටින්න අවශ්‍ය නැහැ. God has a good will for you. දෙවියන් වහන්සේට ඔබ උදෙසා යහපත් අරමුණක් තිබෙනවා. The third reason why Jesus came and why Christmas is all about. තුන්වෙනි කාරණාව ඇයි යේසුස් වහන්සේ පැමිණියේ නත්තල කියන්නේ මොකක්ද කියන එකට? Jesus came to unveil the love of the Father. යේසුස් වහන්සේ පැමිණියේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය පෙන්눔 කරන්නටයි. You know, once again, the first reason why Jesus came, I said, because of the message that God has for us, the new life. පළවෙනි හේතුව තමයි යේසුස් වහන්සේ මේ පොළවට එන්නට යේසුස් වහන්සේ ගෙනාවූ ඒ පණිවිඩය අපට දුන්නා වූ අලුත් ජීවනය. Secondly, he came to reveal the good will of the Father. දෙවෙනි කාරණාව ඇවිල්ලා පියාණන් වහන්සේගේ ඒ යහපත් සැලැස්ම පෙන්눔 කරන්නටයි. Thirdly, he came to unveil the love of the Father. තුන්වෙනි කාරණාව නම් පියාණන් වහන්සේගේ ප්‍රේමය පෙන්눔 කරන්නටයි. You know, I said many people in this world do not know even that there is a God. මම කලිනුත් කිව්වා මේ ලෝකේ බොහෝ මිනිසයන් දන්නේ නැහැ දෙවි කෙනෙක් සිටිනවා කියලා. Many people do not know that there is a creator called God. බොහෝ මිනිසයන් දන්නේ නැහැ මැවුම් කාර්යයන් වූ දෙවි කෙනෙක් සිටිනවා කියලා. But there is a God and he is a loving God. නමුත් එහෙම දෙවි කෙනෙක් සිටිනවා උන්වහන්සේ ප්‍රේමණීය දෙවි කෙනෙක්. You know, many people even if they have an idea about God, they think God is an angry God. බොහෝ මිනිසයන් දෙවියන් වහන්සේ ගැන අදහසක් තිබුණත් ඔවුන් සිතනවා දෙවියන් වහන්සේ නිරන්තරයෙන් කෝපව සිටිනවා කියලා. He is angry and he is waiting to punish us. ඔහු කෝපයෙන් සිටිනවා නිරන්තරයෙන් දඬුවම් දෙන්න බලාගෙන සිටිනවා කියලා හිතනවා. He is waiting to punish us. අපිව අපිට දඬුවම් දෙන්න නිරන්තරයෙන් බලා සිටිනවා කියලා හිතනවා. In Sri Lanka people say දෙයියෝ කෝප වෙලා දෙයියෝ කෝප වෙලා. ලංකාවේ ඒ වගේ කියනවා. Ah they say oh God has got angry, that's why I'm suffering like this. දෙවියෝ කෝප වෙලා ඒක නිසා තමයි මම මෙහෙම දුක් විඳින්නේ කියලා මිනිසයන් කියනවා. People have an awareness of the judgment of God, the punishment of God. දෙවියන් වහන්සේගේ දඬුවම විනිශ්චය ගැන යම් ඒත්තු ගැනීමක් මනුෂ්‍යයන්ට තිබෙනවා. Even in the Old Testament, the people of Israel, they were aware of the judgments of God. පරණ ගිවිසුමේ ඊශ්‍රායෙල් සෙනගත් මේ වගේ ඔවුන් දැනගෙන සිටියා දෙවියන් වහන්සේගේ විනිශ්චය ගැන. They heard about how God destroyed the world in the times of Noah. නෝවාගේ කාලේ මුළු ලෝකය දෙවියන් වහන්සේ කොහොමද විනාශ කරේ කියලා මිනිස්සුන් දැනන් සිටියා. They heard the stories about Sodom and Gomorrah, how God sent fire and destroyed cities. සොදොම් ගොමෝරා වෙත ගින්නක් එවලා ප්‍රදේශයන් විනාශ කරපු ආකාරය ගැන මිනිස්සුන් දැනගෙන සිටියා. They heard about the prophets who were preaching and saying unless you repent you will die, you will face judgment. Oh danagena sitiya e propetavaru oba samawa aragena oba pau kama karagatte naththam oba merenta yanawa kiyala kiyapu aya on danan sitiya. But when Jesus came it was different. Namuth Jesus wahanse paminiyahama me de wenas una. Jesus spoke a different kind of language. Jesus wahanse wenas wu bhashawak katha kara. He was full of love and he was full of grace. Unwahanse premen purnawa anugrahayen purnawa sitiya. He moved with he was a friend of sinners. Unwahanse e paapishta manushyange mitrayawa sitiya. He was hanging around with the worst people you could think of. E napuruma narakama manushyan samaga unwahanse ganudenu kara. He was different to the religious leaders of those days. Unwahanse e kaale hitupu aagamika naayakayanta wenaswa sitiya. Because he came to unveil the love of the father. Manda unwahanse paminiye deviyan wahansege preme pennum karanne. He showed how what kind of person God is. Unwahanse pennum karad piyanan wahanse mona wage devi kenek. He was different to the prophets. E propheta warunta wada wenas ul kenek. He was different to all the religious leaders. E hama aagamika naayakekutama wada wenas ul kenek. You know, maybe I don't know which religion you belong to. Mama danne naha oba ada dawase kumana aagamakata ayakda kiyala. But I want to tell you that Jesus is not a religious leader. Namuth mama obata kiyannata kemathi Jesus wahanse awila aagamika naayakek nove. He is embodiment of God's love. Unwahanse deviyan wahansege preme prakashanaya. He came to show this God who is a loving God. Unwahanse me lokita paminiye piyanan wahansege preme pennum karannatai. Every move that he did, everything, every act that he did was full of love. Oh me polavedi karavu hama kriyawakma kare preme karana kota genai. And finally he went to the cross. අවසානයේදී උන්වහන්සේ කුරුසෙපත් වුණා. And he suffered and agonized on that cross. උන්වහන්සේ වේදනා වින්දා ඒ කුරුසියේ මත. To demonstrate the love of God. ඒ පියාණන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්න. To unveil that love. ඒ ප්‍රේමය ප්‍රකාශ කරන්නටයි. He came to unveil the love of the Father. ඒ පියාණන් වහන්සේගේ ප්‍රේමය එළිදරව් කරන්නටයි. Now this love is different to human love. මේ ප්‍රේමය මානුෂ ප්‍රේමයට වඩා වෙනස් වූ ප්‍රේමයක්. You know, as human beings we say, oh, we love so and so, we love God, we love so and so. අපි මානුෂයන් ලෙස සමහල්ලාට කෙනා මම මේ කෙනාට ආදරේ දෙවියන් වහන්සේට ආදරේ කියලා. And we give sometimes api samahallawa de tagi huwa maru karaganna and we do acts of kindness and acts of love api karunavanta premaniya kriya karanawa samahallawa now they are very important we must do it e deval ithamathma wedagath me wenidi api karannata awashyai but love and acts of love are two different things namuth premaya saha premaya kriyawan wenas wu deka listen to this love and acts of love are two different things premaya saha premaya kriyawan ewilla karana deka you know you can give somebody a gift without love obata puluwan kenekuta thaggak dennata premaya nomathiwa you know you can love people you can do acts of love but without love obata puluwan premaya yam kriyawan karannata namuth attatama premaya hadawate nomathiwa hallelujah hallelujah but when there is love that flows from the God of love නමුත් ඒ ප්‍රේමණීය දෙවියන් වහන්සේගෙන් ගලාගෙන එනා වූ ප්‍රේමය අපගේ හදවත්වල තිබෙන විට that love will flow from you ඒ ප්‍රේමය අප තුළින් ගලාගෙන යනවා it will demonstrate the love of the father to the world පියාණන් වහන්සේගේ ප්‍රේමය මුළු ලෝකයටම ප්‍රකාශ වෙනවා ඒ තුළින් you know someone said like this කෙනෙක් මෙහෙම කිව්වා he said you can give without loving ඔහු කිව්වා ඔබට දෙන්නට පුළුවන් ප්‍රේම නොකර But you cannot love without giving. Namuth obata nodi prema karannata baha. Did you hear that? Let me repeat that. That person said you can give without loving. Obata puluwan prema nokara dennata. But you cannot love without giving. Namuth obata prema karannata baha deemak nathuwa. Can you think about that? Obata me de hitanna puluwanda? So when God so loved the world දෙවියන් වහන්සේ මේ මුළු ලෝකයටම ප්‍රේම කළාම the world of sinners මේ පාපිෂ්ඨ ලෝකයේ මිනිසයන්ට you know in this world were people like you and me who do not deserve to be loved මේ ලෝකයේ ඔබත් මමත් වගේ මිනිසයන් තමයි ඒ හිටියේ ඔවුන් ඒ සමාව ලබන්නට ප්‍රේමය ලබන්නට වටිනාව සිටියේ නැහැ just think about it god sent his son but yet the people of the world took him and hung him on the cross and nailed him to the cross devian wahanse unwahansege ekajatak putra me polawate ewwa manushya mokadda kare me yesus wahanse wa anagassala kurisipat karala meruwa the very people that he came to love rejected him e prema karanta paminiya manushyanma yesus wahanse vinasha kara they put him to death on a cruel cross e kurusiyaka unwahanseva maraneta pat kala but yet on that cross namuth e unath e kurusiya matat he said father forgive them unwahanse kiwe swamini mount samavena father forgive them for they do not know what they are doing piyanani mount samavena manda moun danne na moun kumakda karanne kiyala this is the love that the father wanted people to know today me premaya thamai manushya danagata yutui kiyala deviyan wahanse yesus wahanse wewwe so I said the world rejected him ethi mama kiyuwa me loke manushya yesus wahanse pratikshepa kala but yet the bible says if there's anyone who receives him e wunath bible e pavasanawa yesus wahanseva piligannawu o nama kenekuta if anyone who receives him as lord and savior e deviyan wahanse yesus wahanseva swamin wahanse lesa piligannawu o nama kenekuta The love of God will flood that person's heart. Hallelujah. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඒ මිනිසයාගේ හදවතේ වගුරට යනවා කියලා කිව්වා. That God of love will come to reside in that person's heart. ඒ ප්‍රේමයේ පියාණන් වහන්සේ මිනිසයාගේ හදවතේ වාසය කරන්නට පැමිණෙනවා. The God of love will come to reside in that human body. ඒ ප්‍රේමණීය දෙවියන් වහන්සේ මිනිස් ශරීරය තුල ජීවත් වෙන්නට පැමිණෙනවා. This is the most wonderful miracle of Christmas. මේක තමයි නත්තලේ පුදුම වූ හාස්කම. Christ us the hope of glory Christ apatula sitinnao Christus wahanse apage mahimaye balaporottuwai This is the mystery that was hidden over generations Meka tamai mul paramparawal kihipayak tula sangavi tibunawu rahasa But in these last days God is revealing it to all men Namuth me avasana kaaleedi sielu manushyanta me de deviyan wahanse lidaraw karamin sitinawa If you receive Jesus if you say yes Jesus I want to receive you. ඔබ යේසුස් වහන්සේව පිළිගන්නවා නම්, ඔව් මගේ ස්වාමින් වහන්සේ ලෙස මම ඔබව පිළිගන්නවා කියලා. I want to dare to believe what you did for me on the cross. ඔබ කිව්වොතින් මම නිර්භීතව විශ්වාස කරනවා කුරුසියේදී ඔබ වහන්සේ මට කළාවු දේ කියලා. He will be born in your heart. Hallelujah. උන්වහන්සේ ඔබගේ හදවතේ උපත ලබන්නට යනවා. He will be born in your heart. උන්වහන්සේ ඔබගේ හදවතේ උපත ලබන්නට යනවා. You will receive that new life. ඔබ ඒ අලුත් ජීවනය ලබන්නට යනවා. And that love of God will be deposited in you in your human body. ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබගේ හදවතේ ඔබගේ ශරීරයේ තැන්පත් වෙන්නට යනවා. And that love will flow out from you. Hallelujah. ඒ ප්‍රේමය ඔබ තුලින් අන්මානුෂ්‍යන්ට ගලාගෙන යනවා. And that love is the most powerful thing on this planet earth. ඒ ප්‍රේමය තමයි මේ පොළවේ තිබෙනා වූ බලවත්ම දේ. It is the love of Christ that is changing the world today. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය තමයි මේ මුළු ලෝකෙම වෙනස් කරන්නේ. It is the love of Christ that is influencing the biggest influence in the world today. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය තමයි මහත්ම වූ ඒ බලපෑම ඇති කරන්නේ මේ ලෝකේ. It's not the United Nations, it's not the NGOs of the world that is changing the world. ඒක ඇවිල්ලා NGO වලින් නෙමෙයි United Nation එකකින් නෙමෙයි ඒ බලවත්ම බලපෑම මේ ලෝකයට ඇති කරන්නේ No government no political leader is able to change a nation කිසිම රජයකටවත් කිසිම දේශපාලඥයෙකුටවත් බෑ වෙනස් කරන්න මේ ලෝකය It is only when the love of God engulfs a person a human being and that love flows to the world then there is change deviyan mahansege preme manushya tulata atul vela e tulin e preme galagena yanakota thamai venasa sidu wenne that is the power of the gospel eka thamai subaranshiye balaya moment you receive that love you are able to love the unlovable oba e preme laba ganna mohote indala e prema karanta beriyata pawa obata prema karanta hakiyawa labena the love of god is the most powerful The most powerful thing in this world. දෙවියන් වහන්සේගේ ප්‍රේමය තමයි මේ ලෝකේ බලවත්ම දේ. And when you know that love. ඔබ ඒ ප්‍රේමය දැනගත්තාම. When you know that love. ඔබ ඒ ප්‍රේමය දැනගත්තාම. Your heart will be full of love for Jesus Christ. ඔබගේ හදවත යේසුස් වහන්සේ උදෙසා ප්‍රේමෙන් පිරීලා තිබෙන්නට. You know that is the difference between Christian religion and the Christian life. ඒක තමයි ඇවිල්ලා වෙනස කිතුණු ආගම සහ කිතුණු ජීවිතය අතර. When someone experience the love of Jesus. යම් කෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අත්දැකහම, when he knows that love, ඒ ප්‍රේමය දැනගත්තහම, his life is never the same. ඒ ජීවිතේ ඒ ආකාරයෙන්ම තිබෙන්නේ නැහැ. He will love Jesus more than anything in this world. යේසුස් වහන්සේට ඔහු ප්‍රේම කරන්නට ගන්නව වෙන කිසිම දෙයකටත් වඩා. Do you love Jesus? ඔබ යේසුස් වහන්සේට ආදරෙයිද? Do you love Jesus? ඔබ යේසුස් වහන්සේට ආදරෙයිද? You know that person will love Jesus more than his own life. ඒ යේසුස් වහන්සේ පිළිගන්න කෙනා මුළු ලෝකයටත් වැඩිය දෙවියන් වහන්සේට ආදරය කරන්න යනවා. He loved Jesus more than his own life. යේසුස් වහන්සේට ආදරය කරන්න යන ඔහුගේ ජීවිතයටත් වඩා. Now some people will not like this. සමහර මිනිස්සුන් මේ දෙයට අකමැති වෙයි. Some people will oppose it. සමහර මිනිස්සුන් මේකට විරුද්ධ වෙයි. They will oppose it because they fear it. ඔවුන් විරුද්ධ වෙන්නේ ඔවුන් බය නිසායි. You know, people fear when they do not understand. Manushyan bayata pat wenne ounta therum gannata beri unahamai. When you do not understand why Jesus came. Yesus wahanse ai me polowata aave kiyala therum gatte nathi unahama. When you don't understand the real reason why Jesus came. Ai Yesus wahanse me polowata aave kiyala e satya wu hetuwa oba danagatte naththam therum gatte naththam. People fear to live for Jesus. Etukota Yesus wahanse udesa jeevit wenta baaya wenawa manushyan. People fear to give up things for him. Yesus wahanse udesa yam deval athaharinta un baaya wenawa etakota. You know, I have seen over these many years I've been serving God. Me boho avurudu me kaale puravata man devan seve karana kaale dakala thibena. People have experienced wonderful miracles. Manushyan pudumu haaskama unge jeevithawala addakala thiyena. You know, one time I saw one lady who was who couldn't walk for many years. ekasarayak mama addekka ek gahanu kenek sitiya ayata avidinta beruwa sitiya avurudu ganak ege jeevithe. This happened many years ago. Boho avurudu pramanayakata kalin thamai me desi. I was asked to go there to pray for this lady. Young, she was about 18 years old. ayata avurudu 18ak wage vayasa taruniyak ay udesa yaaknya karanta mawa ragene giya. She has walked for more than 10 years. ay avurudu 10akata wada ævidila naha. I began at that time I didn't know very much about scriptures. mama e kaaleedi e bible pada godakma danagena hitiye naha. but I began to sing in the name of Jesus. namuth mama patan gatta gaayana karanta Jesus ge naamen kiyana geethika. as I began to sing 2-3 times I was looking somewhere else. man detun sarayak ek gaayana karamin aya desa neme pitata balaagena sitiya. suddenly there was a big noise. hadisiyemu loku shabdayak ahuna. this girl got up and started running. me gahanu laamaya nagitala duwanta patan gatta. i think sister dilhara knows this situation. sister dilhara dakka e sthane ay sitiya. and she came to our church. at that time we had a very small church. e kaale de kuda raswimak me sthane thibuna ekata aya paminiya. But when it came for her to receive Jesus into her life. නමුත් ඇගේ ජීවිතයට යේසුස් වහන්සේව පිළිගන්න ස්ථානයට පැමිණියාම ඇය she didn't want it. ඇයට ඇය ප්‍රතික්ෂේප කළා. she didn't want it. ඇය අවශ්‍ය නැහැ කියලා කිව්වා. And recently I met one of her brothers and she's back into the wheelchair. ළඟදී මම ඇගේ සහෝදරයෙක් මුණ ගැසුණා. ඔහු කිව්වා නැවතත් ඇය රෝද පුටුවේ සිටිනවා කියලා. You see, Jesus is not just a person who heals, he is your healer. Yesus wahanse ævilla suwaya dena kenek vitarak nemei unwahansema suwayai. And when you are connected to that healer. Unwahanse e suwa karannata oba sambandha unahama. You are connected with healing, you are connected with love, you are connected with life. Oba e premayata suwayata jeevanayata sambandha wenawa. And fear is no longer a situation in your life. Evita thavadurata bayadukama biya obage jeevithe thuran wenawa. Fear is unnecessary in your life. Biya obage jeevithata awashya deyak. So we must dare to believe Jesus. ඉතින් අපි යේසුස් වහන්සේව නිර්භීතව විශ්වාස කරන්න අවශ්‍යයි. We need to dare to believe in the message of Christmas. ඒ නත්තල් පණිවිඩය නිර්භීතව අපි විශ්වාස කරන්නට අවශ්‍යයි. We must tell the world about Jesus. මුළු ලෝකෙටම අපි යේසුස් වහන්සේ ගැන කියන්නට අවශ්‍යයි. Now today the children are singing go tell it on the mountains. අද දවසේ දරුවන් ගායනා කරා ගිහිල්ලා ඒ කඳු කරේ හැම ප්‍රදේශයකම ප්‍රකාශ කරන්න. This is the message that Sri Lanka needs to hear. මේ අපගේ දේශයේ ඇසිය යුතු පණිවිඩය. Sri Lanka does need another religion, a Christian religion. ශ්‍රී ලංකා දේශයට තවත් කිතුනුකම කියලා ආගමක් නෙමෙයි අවශ්‍ය. It needs a savior called Jesus Christ. ඒ ගැලවුම් කාරණන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි අවශ්‍ය. Who is able to give a life that is full of victory and success. ඒ ජයග්‍රහණේ සාර්ථකත්වයෙන් පූර්ණ වූ ජීවිතයක් දෙන්නට පුළුවන්. Who that life is full of love that is demonstrated to the world. ඒ ජීවිතය ඒ ප්‍රේමයෙන් පූර්ණයි මුළු ලෝකයටම ඒ ප්‍රේමය බෙදා හරින්නට පුළුවන්. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. Praise the Lord. Can we have the worship team? Glory to Jesus. දෙවියන් වහන්සේට මහිමය වේවා. We're going to take some time to pray now. අපි දැන් කාලයක් අරගන්නට යනවා යාඥා කරන්නට. Even we want to give an opportunity for you if you have never asked Jesus, you never received Jesus today. ඒ වගේම ඔබට අවස්ථාව දෙන්නට කැමති අද දවසේ මේ ස්ථානයේ සිටිනවා නම් කිසි දවසක ඔබගේ හදවත යේසුස් වහන්සේට දීලා නැති. You heard me preach today that Jesus loves you. ඔබ අද දවසේ ඇසුවා දේශනාවෙන් යේසුස් වහන්සේ ඔබට ආදරෙයි කියලා. And if you are saying today, yes, I believe that Jesus died for me. I believe that he loves me. ඔබ අද දවසේ කියනවා නම් ඔව් මම විශ්වාස කරනවා යේසුස් වහන්සේ මා වෙනුවෙන් මැරුණා මට ආදරෙයි කියලා. And if you're saying yes I need Jesus to help me today. ඔබ එහෙමත් නැත්නම් කියනවා නම් යේසුස් වහන්සේ මට අවශ්‍යයි මට උදව් කරන්න පිණිස. I heard you say that Jesus is the answer to the cry of every human being. ඔබට අසන අද දවසේ මම කිව්වා ඒ මානවයාගේ හැඬීමට විසඳුම යේසුස් වහන්සේයි කියලා. I want Jesus in my life today. ඔබ කියනවා නම් යේසුස් වහන්සේව මගේ ජීවිතයට අද ඕනි කියලා. I want Jesus in my life today. මගේ ජීවිතයට යේසුස් වහන්සේ මට ඕනි කියලා ඔබ කියනවා නම්. You know today is your day. අද තමයි ඔබගේ දවස. You know what a better day than Christmas day. මේට වඩා තවත් සුබ අනර්ග දවසක් තවත් කොහෙද? You can look back and say in 2015 Christmas day that was the beginning of my life. ඔබට හැරිලා බලලා කියන්න පුළුවන් 2015 December 25 වෙනිදා තමයි මගේ ජීවිතේ වෙනස් වුණ දවස. You know until you know Jesus you're not living life in this world. ඔබ යේසුස් වහන්සේව දැනගන්නකන් ඔබ ඒ ජීවිතයක් නෙමේ ජීවත් වෙන්නේ. Your life is just drifting. For one thing to another. ජීවිතය ඔහෙ පාවෙනවා එක දෙකින් තවත් දෙකකට. Without meaning, without purpose. කිසිම අරමුණක් නැතිව. You might have a lot of money. ඔබට බොහෝ මුදල් තිබෙනවා වෙන්න පුළුවන්. You know, I have met people with lot of money, very rich. මම මිනිස්යන් බොහෝ පොහොසත් මිනිස්යන් මට මුණ ගැසිලා තිබෙනවා. But inside them they are empty. නමුත් ඔවුන්ගේ ඇතුළන්තය හරිම හිස්. Their world is so small, so limited. ඔවුන්ගේ ලෝකය ඉතාමත් කුඩායි සීමා සහිතයි. And their life is they are prisoners of their own world. Onge jeevite on wahalu nongema loke thule. They are so fearful about everything in life. On hamadeya ganama jeevite baita patthu. They are fearful even about their money that they have. Onge mudal gana ton bayawa sitinawa. But the day you come to know Jesus. Namuth oba Jesus wahanseva danagaththama nothing matters for you anymore. Obata thavadurata kisi deyak balapana. Hallelujah. Money is not a issue in your life. Thavadurata obata mudal prashnayak wenna yanne. You live in a different realm. Oba wenasu e matthamaka jeevath wenna. Full of love, hallelujah. Everywhere you go you want to give that love to others. ඔබ යන යන තැන ඔබගේ ආශාව ඇවිල්ලා මේ ප්‍රේමය නිදහස් කිරීමයි. You cannot help but give that love away. ඔබට ඒ ප්‍රේමය මිනිසයන් වෙත පෙන්න නැතුව ඉන්නකම. And the more you give the more you receive. ඔබ ඒ ප්‍රේමය දෙන්න ඔබ තවත් දෙවියන් වහන්සේගෙන් ප්‍රේමය ලබනවා. Hallelujah. Hallelujah. Isn't God wonderful? දෙවියන් වහන්සේ පුදුමයි. Isn't God wonderful to send Jesus on Christmas? උන්වහන්සේ පුදුමයි නේද අනර්ගයි නේද යේසුස් වහන්සේව නැත්තල් දවසේ අපි I want all of you to receive Jesus today. මම කැමතියි ඔබ හැම කෙනෙක්ම අද දවසේ යේසුස් වහන්සේව Because I know he's real. මම දන්නවා උන්වහන්සේ සත්‍යයි. I know he's real. මම දන්නවා උන්වහන්සේ සත්‍යයි. You know I'm not preaching something that I learned from my head. මම මගේ ඒ මනසෙන් ලබාගත්ත ඉගෙනගත් දෙයක් කතා කරනවා නෙමෙයි. I'm telling you something that I know that I live. මම ඔබට කියන්නේ මම ජීවත් වෙන මම දන්නා වූ කාරණාවක් ගැනයි. And Jesus has never failed anyone. Yesus wahanse kisi kenekwa asamat karala. He was born in a little village called Bethlehem. Unwahanse punchi nagareka Bethlehem kiyala Bethleheme game ipaduna. But today everywhere in the world. Namuth ada dawase loke hama sthanekama. His name is the most biggest name. Hallelujah. Yesus wahansege name tamai vishalatama name. His name is the biggest name in the history. Hallelujah. Unwahanse tamai itihase vishalatama name. Even the calendar is named after Christ. Hallelujah. Calendar etibenne Christu vashi Christu purva kela. Hallelujah. Hallelujah. There is no one greater than Jesus Christ. Yesu Christus wahanse tarang vishalavu usasu tavat kenek naha. But yet he came to live in you. Evunatun wahanse paminiya obat matu He came to live in me. Hallelujah. උන්වහන්සේ මා තුළ ජීවත් වෙන්නට පැමිණියා. That I will be like him on this world. මම මේ ලෝකයේ උන්වහන්සේ වගේ වන පිණිස. Showing that same love. ඒ ප්‍රේමයම මානුෂයන් වෙත පෙන්වන පිණිස. Hallelujah. Hallelujah. Let's all close our eyes right now. අපි හැම කෙනෙක්ම අපේ දැස් වසාගමු මේ වෙලාවේදී. He is here right now. උන්වහන්සේ මේ ස්ථානයේ සිටිනවා. He is here right now. I know he is here. උන්වහන්සේ මේ ස්ථානයේ සිටිනවා මට දැනෙනවා උන්වහන්සේ. I know he is here. මම දන්නවා උන්වහන්සේ මේ ස්ථානයේ. He's not a dead god. උන්වහන්සේ ඒ මැරිච්ච දෙවි කෙනෙක් නෙමෙයි. He's a living god. උන්වහන්සේ ජීවමාන දෙවියන්. He rose from the dead. උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට්ටා දෙවියන්. He rose from the dead. උන්වහන්සේ මරණේ නැගිට්ටා දෙවියන් වහන්සයි. And he lives forevermore. උන්වහන්සේ සදාකාලිකව ජීවත් වෙනවා. This morning he is here today. මේ උදෑසන මේ ස්ථානයේ උන්වහන්සේ සිටිනවා. And if you say yes to him. ඔබ උන්වහන්සේට ඔව් කියලා ප්‍රතිචාර දක්වනවා. If you say yes to him today. ඔබ අද දවසේ ඔව් කියලා උන්වහන්සේට ප්‍රතිචාර දක්වනවා. Your life will never be the same. ඔබගේ ජීවිතය වෙනස් වෙන්නේ නැහැ. Your struggles will be over. ඔබගේ පොරබැදීම අවසන් වෙන්නේ නැහැ. There are many of you here you are struggling in life. මේ ස්ථානයේ බොහෝ අය සිටිනවා ඔබ ජීවිතේ You're full of confusion. ඔබ වියවුල් වෙලා සිටිනවා ඔබ You're full of fear. ඔබ බයෙන් පූර්ණව සිටිනවා. You think you're all right. ඔබ නමුත් සිතනවා මම හොඳින් ඉන්නවා කියලා. But if you're truthful. නමුත් ඔබ සත්‍ය නම් Your life is without meaning. ඔබගේ ජීවිතේ ආරමුණක් නැහැ. But God loves you. දෙවියන් වහන්සේ ඔබට ආදරේ. He's not here to condemn you. උන්වහන්සේ පැමිණියේ ඔබව වරදට පත් කරන්නට නෙමෙයි. God doesn't condemn you. උන්වහන්සේ මානුෂයන්ව වරදට පත් කරන්නේ නැහැ. He doesn't condemn you. උන්වහන්සේ වරදට පත් කරන්නේ නැහැ. You might say pastor I'm not a good person. ඔබ සමහර විට කියයි පාස්ටර් මම යහපත් කෙනෙක් නෙමෙයි. Let me be better and let me come and receive. මම මීට වඩා යහපත් වෙලා ඊට පස්සේ ඇවිල්ලා මම ලබා ගන්නම් කියලා ඔබ කියන්නේ. No no. නැහැ නැහැ. You come just as you are. ඔබ සිටින ආකාරයටම උන්වහන්සේ වෙතට පැමිණෙන්න. You can come just as you are. ඔබට සිටින ආකාරයටම දෙවියන් වහන්සේ කෙරෙහි පැමිණෙන්න පුළුවන්. It doesn't matter which religion you belong. ඔබ මොන ආගමට අයත් උනත් ප්‍රශ්නයක් නැහැ. You might say I don't belong. I'm not a Christian. ඔබ කියන්න පුළුවන් මම කිතුණු කෙනෙක් නෙමෙයි කියලා. Do you know Jesus did not come for Christians? ඔබ දන්නවද යේසුස් වහන්සේ පැමිණියේ කිතුණු අනු දෙසා නෙමෙයි. He came for you. උන්වහන්සේ පැමිණියේ ඔබ උදෙසායි. He came for you. උන්වහන්සේ පැමිණියේ ඔබ උදෙසායි. Hallelujah. Hallelujah. Thank you. Sateswa. Let's thank the Lord. අපි දෙවියන් වහන්සේ. If you know Jesus tell him that you love him. ඔබ යේසුස් වහන්සේව දන්නවා නම් ඔබ කියන්න. Show him. Just tell him how much you love him. උන්වහන්සේට කියන්න ඔබ කෙතරම් ප්‍රේම. I love him more than my life. ඔබගේ ජීවිතේට වඩා උන්වහන්සේ ප්‍රේම. I love Jesus more than my life. මගේ ජීවිතේට වඩා මම ඔබට ප්‍රේම කරනවා කියලා උන්වහන්සේ කියනවා. You know I love Jesus more than my own life. මම යේසුස් වහන්සේට ආදරේ මගේ ජීවිතේට වඩා. Because he gave his life for me. මම උන්වහන්සේගේ ජීවිතේ මා ඔබට දෙන්න. Yere bubusantarana. Let's lift our hands to heaven. අපේ දෑත් ඔසවමු. Let's lift our hands to heaven. අපි අපේ දෑත් ඔසවමු ස්වර්ගයේ දෙසට. Hallelujah. Oh we praise your name. Oh Era basante Era basire Yeah Thank you We thank you Lord We thank you that you came Thank you Jesus Yeah